සැදැවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුදහමේ සඳහන් ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳව. විශේෂයෙන්ම දීඝනිකායේහි සංගීතී සූත්‍රය පාදක කරගෙනයි අප මේ කරුණු තුන පැහැදිලි කරන්නේ. එහි දක්වනවා තිස්සෝ සික්ඛා, අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා කියලා. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ධම්ම මාර්ගයේහි ශ්‍රාවකයෙකු විසින් අවබෝධය සඳහා, දුකෙන් නිදහස් වීම සඳහා භාවිත කළ යුතු මූලික ශික්ෂාවන් තුනක් පිළිබඳවයි මෙහිදී දක්වන්නේ. අදි සීල සික්ඛා කියලා කියන්නේ සිල්වන්ත භාවය, කායික වාචික ශික්ෂණය. අදි චිත්ත සික්ඛා කියන්නේ සමතය, චිත්ත භාවනා, සමාධිය වැඩීම. අදි පඤ්ඤා සික්ඛා කියන්නේ ප්‍රඥා වැඩීම, විපස්සනා නැත්නම් විදර්ශනා භාවනාව. මෙන්න මේ සීල, සමාධි, පඤ්ඤා කියන තුන බුදුදහම තුළදී සඳහන් වන්නේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා වශයෙන්. ඒකට හේතුව තමයි භාගතුන් වහන්සේ ලෝකයේ පහළ වන කාලෙත් ලෝකයේ සීලය කියලා දෙයක් තිබුණා. ඒ සීලය භාවිතා කරලා මෙලොව ජීවිතයේ පහසුවෙන් ගත කළා. ඒ සීලය නිසාම පරලෝක සුගතිගාමි වෙච්ච අයත් හිටියා. ඒ වගේම සමාධිය වඩපු අයත් හිටියා. සමාධිය වඩලා ධ්‍යාන අවිඥා උපදවාගෙන පරලොව බඹලොව ගිහිපු අයත් හිටියා. ඒ වගේම පඤ්ඤා වැඩීම වශයෙන් විශේෂයෙන්ම කම්මසකතා සම්මාදිට්ඨිය පාදක කරගත්තු ප්‍රඥා වඩලා ඒ අය සසර තුල කිසියම් සාර්ථකත්වයක් ලබා ගත්තෝ අය හිටියා. අන්න එවැනි සමාජයකට, එවැනි පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා කියන මේ අදි කියන වචනය සමග සුවිශේෂ කළා මේ තුන දේශනා කරන්නේ. එහිදී දක්වන සීලය හුදෙක් කායික වාචික සංවර සීලය හෝ පංච සීලය පමණක් නෙවෙයි, ඊට වඩා ගැඹුරට ගිහිපු සීලයක්. ඒ තමයි දිට්ඨින් චනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියපු විදිහට දර්ශන සම්පතිය සමග ප්‍රඥාවත් එක්ක එකට මුසු වෙච්ච සීලය තමයි බුදුදහම තුළ මේ අදි සීල සික්ඛා නමින් හඳුන්වන්නේ. හුදෙක් මෙලව ජීවිතයේ යහපත, පරලෝක සුගතිය, දිවි ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ යාමට පමණක් භාවිත සීලයක් නෙවෙයි මේ. මේ සීලය සමාධි සංවර්ධනික සීලයක්, ඒ වගේම අපරාමත්ත සීලයක්, ඒ වගේම ඒක ප්‍රඥාවත් සමග මුසු වෙච්ච සීලයක් විදිහට සඳහන් කරලා තියෙනවා. එකකටකින් අනිත් අත සෝදාන වගේ සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වෙන්නට ඕන. ඒ සඳහා දර්ශන සම්පතිය වැදගත් වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින කෙනා නැති අනන්තයට, උච්ඡේද අන්තයට, උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. මේ හටගත්තා වූ ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන බව දකිනවා නම් කෙනෙක් ඒ තැනත්තා සාස්වත අන්තයට, ඇති අනන්තයට වැටෙන්නේ නැහැ. මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකම දුරු වෙන දර්ශනය තමයි ඉදප්පච්චතාවය, ආරණ්‍යය නැත්තම් පටිසම්පාදය කියලා කියන්නේ. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දන්න හෝති කියන මේ පටිසම්පාද න්‍යාය පාදක කරගෙන නැත්තම් ඉමස් උප්පාදයි දං උප්පජ්ජති, ඉමස් නිරෝධයි දං නිරුද්ධති කියන හේතුඵල ධම පාදක කරගෙන වෙනත් විදිහකින් කියනවා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මේ දුකේ හට ගැනීමත්, ඒ වගේම අවිජ්ජායත් වේ වශයෙන් සිවිරාග නිරෝධහ, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ, විඥාන නිරෝධෝ කියන මේ දුක්ඛ නිරෝධය පිළිබඳව ශ්‍රුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු ශ්‍රාවකයෙකු විසින් වඩන සීලය තමයි මෙහිදී අදි සීල සික්ඛා කියලා සඳහන් කරන්නේ. ඔව්, පංච සීලය ආරක්ෂා කළත්, කායික වාචික සංවරයෙන් හිටියත්, ඒ සීලය නිතරම ප්‍රඥාවත් සමග මුසු වෙච්ච සුතමේ පඤ්ඤාව සමග එකට ගමන් කරන සීලයක් වෙන්නට ඕන. අනේ සීලය ඔහුට පහසුවක් වෙනවා. ඒ සීලය ඔහුට සමාධි සංවර්ධනික සීලයක් වෙනවා. සමාධියට උපකාරවත් වූ සීලයක් වෙනවා. දෙවෙනි කාරණය තමයි අදි චිත්ත සික්ඛා. අර සීලේ පිටලා සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ කියපු විදිහට සීලේ පිටියාව නොනැති තැනැත්තා චිත්තං පඤ්ඤං ච භාවයන් කියපු විදිහට මේ අධිචිත්ත සික්ඛාව ඔහු භාවිත කරනවා. ඒ කියන්නේ කිසියම් සමතරමුණක් දසකසින, දසසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරේ පටිකෝල සංඥාව, ධාතු මනසිකාර්ය, සතර ආරෝප කියන මෙන්න මේ කමඨහනක් භාවිත කරමින් වර්තමානයේ තුල හිත තියාගෙන ඔහු චිත්ත සමාධියක් සිතේ එකඟ බවක් ඇති කර ගැනීමයි මෙහිදී අධිචිත්ත සික්ඛා කියලා සඳහන් කරන්නේ. අන්නේ සමාධියේ එකාතකින් උපචාර සමාධියක් වෙන්න පුළුවන්, නැත්නම් අර්පණා වශයෙන් ධාන ලැබෙන සමාධියක් වෙන්න පුළුවන්. කෙසේ හෝ මේ සමාධියේ ලැබීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ සමාධියම අවසන් කිරීමක් නෙවෙයි, ඒ සමාධිය ඔහු නිතරම සුතමේ පඤ්ඤාව පාදක කරගත්තු සමාධියන් නිසා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට ඒ විදර්ශනාව සඳහා යොමු වෙච්ච සමාධියක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ සමාධිය ඔහු වඩන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් කියපු විදියට. විවේකය, විරාගය, නිරෝධය, නිවන අභිමුඛ කරගෙනයි ඔහු මේ චිත්ත සමාධිය වඩන්නේ. අන්නේ චිත්ත සමාධිය තුළින් ඒකාතකින් ධානාංග ලබාගෙන ධානාංග වලට සිත පිහිටුවාගෙන ඔහු කාමච්ඡන්ද ආදී නීවරණ විස්කම්බන වශයෙන් ප්‍රහීණ කරන ගමන් අන්න ඒ සිතේ පිරිසුදු භාවය පාදක කරගෙනම සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට ඔහු ප්‍රඥාව භාවිත කරනවා, විදර්ශනා වඩනවා. අන්නේ විදර්ශනා වැඩීමට තමයි කියන්නේ අධේ පඤ්ඤා සික්ඛා කියලා. සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු හේතුඵල ධම, පටිසම්පාදය, චතුරාර්ය සත්‍ය, නැත්නම් ස්කන්ධ පංචකය හට ගැනීම වැයවීම ඔහු දැන් නුවණින් දකිනවා. හේතු ඇති කල්හි මේ ස්කන්ධ ධාතු ආයතන ආදී හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන බව දකිනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, පෘථග්ජන කෙනෙකුට සීක වෙන්නත්, සීක කෙනෙකුට අසීක වෙන්නත්, අසීක වූ රහතන් වහන්සේට පිරිනිවනතෙක් සෝදායි වාසය කිරීම සඳහා මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරෝධය, ආස්වාද ආදීනව නිස්සරණ. කෙටියෙන් කියනවා නම් එහි හට ගැනීම හා නිරෝධය නුවණින් දැකීමයි භාගතුන් වහන්සේ හැම දිනාටම පොදුවේ දේශනා කළේ. අන්නේ අනුශාසනාවට අනුගතව නිතරම හේතු ඇති කල්හි මේ ස්කන්ධ ආදී හට ගන්න ආකාරයත්, හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වන ආකාරයත් පිළිබඳව න්‍යාය අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියපු විදියට හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන, පෙරණති වී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ තමාගේ ජීවිත යථාර්ථය නුවණින් මෙනෙහි කිරීමයි විදර්ශනාව නම් වූ මේ අධිපඤ්ඤා නමින් හඳුන්වන ශික්ෂාවෙන් සිදු කෙරෙන්නේ. මෙන්න මේ විදියට ත්‍රිවිධ ශික්ෂාව අපට ඉදිරියට සම්පූර්ණ කරන්නම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ අහන දහම යෝනිසෝ මනසිකාර්ය වශයෙන් නුවණින් මෙනෙහි කිරීම තුළින් තමයි මෙන්න මේ විදියට ධම්මානුධම්ම පටිපදා විදියට සීල සමාධි ප්‍රඥා නැත්තම් අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි ප්‍රඥා සික්ඛා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පැහැදිලි වැඩපිළිවෙල. සම්මා දිට්ඨිය හා සම්මා සංකප්පය දෙක ප්‍රඥා සික්ඛාවටත් නැත්තම් ප්‍රඥා ස්කන්ධයටත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව අදි සීල සික්ඛාවටත්, ඒ වගේම සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුන අදි චිත්ත සික්ඛාවටත් ඇතුළත් වෙලා, එහි ප්‍රතිඵල වශයෙන් ප්‍රඥාවේ ඉහළම මට්ටම තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති කරා ගමන් කිරීම. ඉතින් මේ ධම්මගේ නිරතුරු ඉදිරියට යනට අපි හැමදෙනාම අදිස්ථාන කරගනිමු. දුකෙන් නිදහස් වන ඒකායන මාවත වූ සතිපට්ඨානය පාදක කරගත්තු මේ සීල සමාධි ප්‍රඥා වලින් අපේ ජීවිතය සෝභමාන කරගෙන දිනෙන් දින මොහොතින් මොහොත දුකෙන් නිදහස් වන මාවත ඔස්සේ ඉදිරියට පියවර නැගීමට අදිටන් කරගනිමු. ඒ සඳහා ඔබ අප හැම දිනාටම මේ ශ්‍රවණය කළා වූ ධර්මයත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.